උතුම් වූ තෙරුවන්ගේ අනන්ත වූ ගුණ බලයෙන් ඔබ සියලු දෙනාටම යහපතක් වේවා. රංගිරි ශ්‍රී ලංකා ධම්සභා මණ්ඩපයේද අදත් අපි එක් වෙලා ඉන්නේ ධර්ම ශ්‍රවණය කිරීමට. අද ධර්මදේශනයේ ධර්ම දේශකයාණන් වහන්සේ වශයෙන් අපගේ ආරාධනාවෙන් එම ධම්සභා මණ්ඩපයේද වැඩම කරනු ලැබුවේ කෑගල්ල පුස්සල්ල ශ්‍රී පුණ්‍යෝදය රාමාධිපති ගෞරවනීය පූජ්‍ය බිල්ගලු මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ. සදහැවතුනි, ධර්ම ශ්‍රවණය කිරීමට ප්‍රථමමට අපි নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අපමාදෝ අමත පදං පමාදෝ මච්චුනෝ පදං. අපමත්තා නමියං තියේ පමත්තා යතා මතාති. මෙම ධර්මානුශාසනාවට සවන් දෙන්නා වූ සදහවර පින්වත්නි, ධම්මපදය යනු බෞද්ධයාගේ අත්පත වශයෙන් බෞද්ධ සමාජයේ සලකනු ලබනවා. එක එක කරුණු මූලකට ගත්තා වූ වග්ග කීපයක් යටතේ ගාථා වග්ග 26ක් ගාථා 423ක් ඇතුළත් වෙනවා මේ ග්‍රන්ථය තුළ. වෙනම ධම්මපදයේ වශයෙන් ඔබට වෙළඳපළෙන් ලබා ගැනීමට හැකිව තිබුණත් මේ අඩංගු වන ත්‍රිපිටක ග්‍රන්ථය වන්නේ කුද්දක නිකායයි. අත්පත යන වචනය විවාහ කර ඇත්තේ සාමාන්‍ය මනුස්සයන්ට ජීවිතයේ මුහුණ දීමට සිදුවෙනා වූ විවිධ ගැටලු සඳහා, එහි ඒවා විසඳා ගැනීම සඳහා මාර්ගෝපදේශකත්වයන් ඇති බැවින් කියලයි අපි කල්පනා කරන්නේ. එහෙත් ගැඹුරට විමසා බැලීමේදී වැටහෙන කරුණක් වන්නේ ලෞකික ගැටලු වලට විසඳුම් ලබා ගැනීමට එහා ගිය ලෝකෝත්තර මාර්ගය. මෙම හැම ගාථාවක්ම පාසා, ගාථා පදයක්ම පාසා අඩංගු වෙන බවයි. එසේ වුවද ඒ ගාථා වලින් හෙලිපෙහෙල වෙන අරුත් මෙම සමාජයේ භාවිතාවට ගන්නා බවක් පෙනෙන්නේ නැහැ බහුතරයක්. භාවිතාවට නොගන්නවාම නෙවෙයි, නමුත් භාවිතාවට ගන්නවා නම් බුදු සමයෙන් ලොවට හෙළි කරවදාලා වූ ප්‍රතිඵලලාභීන් ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව මේ සමාජය තුළ සිටින්න අවශ්‍යයි. එහෙත් අප දකින්නේ වත්මන් සමාජයේ බෞද්ධ බහුතරය ආමිස පූජාවන් ඔස්සේ කිසියම් අන්ධානුකරණයකට ලක්ව දුවන්නන් වාලේ ඇදී යන බවයි. නමුත් මේ ගාථාවේ සඳහන් වෙලා තියෙන එක පදයක් අරන් බලන්න. පදං කියන්නේ සාමාන්‍යයෙන් මාර්ගයේ මාවත කියන එක. ඒකෙන් කියන්නේ පාර කියන එකක්ම. අමත පදං. අමත යනු අමෘතේ නැත්තම් අපි කතා කරන නිර්වාණයට නමක්. එතකොට නිවනට මඟ අප්‍රමාදයයි. පද තුනයි තියෙන්නේ. මේ පද තුන තේරුම් ගන්නට පුළුවනි නම් මේ සමාජයේ අයට එන් නිවන සොයමින් මරෙන් මරණින් මතු නැවත උපදිමින් අනාගත බුදුරේ කමුවේ දක්වා යාමට තිබෙන දුෂ්කර මාවතේ ආයුතද නැසේනම් වර්තමානයේ බහුතරයක් අනුගමනය කරන්නා වූ පුණ්‍ය මාර්ගය ඔස්සේ යමින් නිවීම අවබෝධ කර ගැනීම සඳහා අපට තව පාරමිතා සම්පූර්ණ වී නැති බැවින් නැසේනම් පින් මද බැවින් පුණ්‍ය ක්‍රියාවල නිරත විය යුතුද අපේ අවධානයට ලක් වේතු කරමු. පුණ්‍ය ක්‍රියාවලින් බැහැර විය යුතුයි කියලා කෙසේවත් අපි කියන්නේ නැහැ. නමුත් ඇතමුන් පුණ්‍ය ක්‍රියාවල නිරතවන්නේ තමන්ගේ නිවන් අවබෝධය සඳහා පින්පිරි නැති බැවින් කියලා හිතනවා නම් අනේ එතනයි හිතාවලන්ට අවශ්‍ය කරුණක් තියෙන්නේ. මොකද මේ සඳහා බුදුපියාණන් වහන්සේ එලි කරලා තිබෙන අවකාශ දෙකයි තිබෙන්නේ. ඔය අනිකුත් කිසිදු කාරණයක් ඊට අවශ්‍ය බවක් උන්වහන්සේ අක්කනැණි සූත්‍රවල දේශනා කරලා නැහැ. මනුස්ස ප්‍රතිලාභෝච සද්දම්මස්සේ දේශනා. මිනිස් ප්‍රතිලාභේ ලැබූ කෙනෙකුට ඒ සඳහා අවශ්‍ය සදාම් හමු වුණොත් ඒ දෙක එකතු වන්නේ කනකස් බෑවා විස්තරෙන් අහස බලනවාටත් වඩා දුර්ලභ අවස්ථාවක් වශයෙන් ඒ පින් ඇති බැවිනුයි. මේ සිද්ධිය කියවන ලද ලොයඩ සංගරා කතුරයන් වහන්සේ ඔබේ දැනගැනීම සඳහා මේ පද දෙකකට එකතු කරලා තිබෙනවා. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් බව ලැබගන්නේ මෙදෙකිනි මේ සසර දුක් තුරලන්නේ. මොකක්ද ඒ කරුණ දෙක? බුදු කෙනෙක් පහළ වීම හෙවත් සද්ධර්මයේ හෙළවීම මිනිසත් බව ලැබීම. අනිකුත් කාරණා යොදා ගනිමින් මේ අපහසුතාවයකට පත් කරගන්නේ ඇයි? නොකල හැක්කක් බවට පත් කරගන්නේ ඇයි? ගලෙන් පට්ටා ගැනීම වැනි ක්‍රියාවක් බවට පත් කරගන්නේ ඇයි? එබැවිනුයි අප මේ ගාථාව රැගෙන මෙහි අඩංගු දේ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා කල්පනා කළේ. මේ ගාථාව අපට පාඩම් වන විට අප අවුරුදු 14ක හෝ 15ක හිටපු පාසල් සිසුවෙක්. එදානම් අපට විශේෂ නිර්දේශයට අනුව මේ ගාථාවට අයිති අදාළ තේරුම ගිරේකුසේ කටපාඩම් කිරීම හැරුණාම ඊට වඩා දෙයක් පේන්නේ නැහැ. නමුත් අද අප මේ ප්‍රකාශ කරන්නේ සසර දුකින් අත මිදීමට අවශ්‍ය සම්පූර්ණ ධර්මයේ පැහැදිලි කිරීමට හැකි ගාථා රත්නයක් වශයෙන් සහ ඒ පැහැදිලි කරමිනුයි. එවිට මට මතකයි ඔය අප්‍රමාදයේ කියන වචනෙට මුලින් කලල්ලේ ආනන්ද සාගර නම් වූ හිමි නමක් තව විශේෂ උද්ෘතයක් කළා තිබුණා. සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදය. පමාදෝ වච්චනෝ පදං. පමාව මරණයට මගේ. අප්‍රමත්තා න නීයන්ති. අප්‍රමාදය සම්පූර්ණ කළ තැනැත්තා මෙය නොයයි. මෙය නොයති න නීයන්ති. අප්‍රමත්ව වූවෝ නොමියති. යේ පමත්තා යමෙක් පමා වූයේ නම් යථා මත යම්සේ දවුන් මලවුන් වැනි කියන එක. දැන් මෙතන අපට තේරුම් ගන්න තියෙන්නේ වචන දෙකයි. ඒ තමයි පමාව කුමක්ද අප්‍රමාදේ කුමක්ද. ගාථාපදයේ සඳහන් වෙන්නේ මුලින් අප්‍රමාදේවද අපේ මේ ධර්මදේශනාවේදී අපි පළමුව පමාව පැහැදිලි කරලා ඉන්නයි කල්පනා කරන්නේ. මෙහිදී අප අප්‍රමාද නම් වූ මේ පාලි වචනය පමාද නම් වූ මේ පාලි වචනය සිංහල සරල අර්ථකට යොදාගෙන තියෙන ආකාරයෙන් පටන් ගනිමු. ඒ විතර ප්‍රමාදය අප්‍රමාදය. පාසල පාසල් ගේට්ටුව වහන්නට පෙර පැමිණියොත් අප්‍රමාදයි. කාර්යාලයක රතු විර ගැසුවට පසුව පැමිණියොත් ප්‍රමාදයි. බස් නැවතුම් පොලේ බස් රථයේ පිටත් වීමට පෙර පැමිණියොත් අප්‍රමාදයි. බස් රථයේ පිටත් වූ පසු පැමිණියොත් ප්‍රමාදයි. එතම අපේ සිංහල විහාරයේ ප්‍රමාදය. නමුත් එසේ ජීවිත කාලයම කෙනෙක් අප්‍රමාද වූවා කියලාවත් කෙනෙකුට නිවීම ලැබෙන්නේ නැති බැවින් බුදු පියාණන් වහන්සේ පැහැදිලි කර වදාරනු ලබන අප්‍රමාදය එය නොවන බවට අපට විශ්වාසයි. බුදු පියාණන් වහන්සේ මේ පිළිබඳව කරපු දේශනා ගොඩක් තිබෙනවා. මේ සංගුත්තනිකායේ විජයනම්ම සූත්‍රයක සඳහන් වෙලා තියෙනවා තමත්තු බන්දු පාපීන කියලා වචනයක්. ඒ භික්ෂුණියගෙන් අහනවා ඇයි මේ හුදකලා වෙලා පංචකාම සුව විඳින්නේ නැද්ද? පස්සේ කාලෙක පසුතැවිල්ලෙන්න වෙනව නේද කියලා. මාර්ගයක් නැහැ නේද කියලා අහපම. ඈ ඔහු අමතා තිබෙන්නේ ප්‍රමාද වූවන්ගේ ඥාතියා වෙන මාර්ගය කියලා. පමත්ත බන්දු. එතකොට මේ පමත්ත පුද්ගලයින්ගේ ඥාතියා තමයි මාර්යා වෙන්නේ. මාර සංකල්පය පුද්ගලයෙක් වශයෙන් සලකනු ලබනවා. වසවත් මරු කියන එක සදිවි ලෝකේ ඇති කල්පනාවක්. ඒත් බුදුරජාණන් වහන්සේගෙන් රාද වික්ෂුන් වහන්සේ ඇතැම් තැනක විමසනු ලබනවා ස්වාමීනි මාරයා මාරයා කියලා කියනවා. කොපමණින් කිද්ද මේ මාරයා බවට පත් වෙන්නේ කියලා විමසපුවාම උන්වහන්සේ දීලා තිබෙන ඍජු උත්තරේ වන්නේ රාදේ යම් කෙනෙක් ගාව පංච උපාදානස්කන්ධය තියෙනවද ඔහු ළඟ මාරයා ඉන්නවයි කියලා. ඔබත් සමහර විට ඔය යම් නොසන්සුන් අවස්ථාවලදී කය වචන පාලනය කරගන්න බැරි වුණාම ප්‍රකාශ කරනවා නොවේද මගේ මායාව උස්සගන්නෙපයි කියලා. එවිට ඔබට වැටහෙනවද ඒ කියන මායාව ඔබ ළඟ ඉන්නේ කෙනෙක් කියලා. මෙබැවින් ත්‍රිපිටකයේ සඳහන් වෙන සූත්‍ර දේශනාවල සඳහන් වෙන මේ ප්‍රමාදී පුද්ගලයා කවුදයි තේරුම් ගන්න වෙනවා. මේ සමාජයේ බුදු පියාණන් වහන්සේගේ වර්ගීකරණයට අනුව කොටස් දෙකකට බෙදෙනවා. ඔබ දන්නා වදනින් නම් මේකට කියන්නේ ආර්ය පුද්ගලයින් අනාර්ය පුද්ගලයින් කියලා. ත්‍රිපිටකයේ සඳහන් වනු ලබන්නේ අශ්‍රතවත් පුතග්ජනයින් ශ්‍රතවත් ආර්ය ශාවකයින් කියලා. දැන් මේ ප්‍රමාදය කියන වචනට මුලින් යෙදෙනවා සසර පමා වූ කියලා. ප්‍රමාද වූ ඒ පුද්ගලයා කියන එක. එබැවින් මේ සසරේ ප්‍රමාද වෙන්නේ කවුද කියන එක හොයන්න වෙනවා. එවිට ඔය අශ්‍රතවත් පුතග්ජනයා කියලා කියන්නේ තිරෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ දහම දැක්කේ නැති, දහම තේරුම් ගත්තේ නැති ඒ දහමට එරෙහිව යන්නාට. මේ දහමට එරෙහිව යන්නා කියන කෙනා පෞකාරයක් කියන එක එකෙන් කියවෙන්නේ නැහැ. පෞකාරයක් වෙන්නත් පුළුවෙනි, පින්කාරයක් වෙන්නත් පුළුවෙනි, ඇතැම් විට ධානලාභියෙක් වෙන්නත් පුළුවෙනි. එහෙම කීවට පිළිගන්නේ නැත්නම් සාක්ෂියක් ඉදිරිපත් කරන්නම්. බුදු පියාණන් වහන්සේගෙන් සද්ධර්මය නොහදෑරූ දේවදත්ත කෙලෙස් යටපත් කර ගැනීම තුළින් ලෞකික ධානය උපදවා ගත්තානේ. ඒ ධාන බලයෙන් අජාසත් කුමරු පහදවා ගත්තානේ. නමුත් ඒ ධානයට පුළුවන් වුණාද ඔහුව අපාගත වීමෙන් වළකින්න? එබැවින් ධානයක් උපදවා ගත්තා කියලා නෑ දේවදත්ත සංසාර ගමනේදී පමා වූෙක් වෙලා අපාගත වුණා. අනේකයි මම මතක් කළේ. ඒ ලෞකික ධාන ලැබුවා කියලාත් නෑ. මෙබැවින් අප තේරුම් ගන්න ඕන මේ මාර සංකල්පයේ බලපාන්නේ කොහටද කියලා. මා දකිනවා මේ පංච උපාදාන ස්කන්ධේ නම් වූ මුලාව මත සත්‍යයන සංසාර ගමනේදී සකේ ජීවිතේ නිරන්තරයෙන් ලෝභ දේශ මොහ මූලිකව පව රැස් කළොත් ඒ පාපයට විපාක දීම සඳහා මායාව ඔහු අපාය පැත්තට යවනු ලබනවා. පංච උපාදාන ස්කන්ධය යටතේ පින්පව් දෙකම රැස් කළොත් ඒ සඳහා ඔහු මිනිසුන් වෙත යවනු ලබනවා. තිරසන්න ආදී සතුනුත් සමහර විට මේ පව්පින් දෙකට විපාක වෙන්නේ නැයි ඉන්නවා. පංච උපාදාන ස්කන්ධයේ සීමාව තුල පින් පමණක් රැස් කළොත් පිනින් පිරුණ කෙනෙක් වුණොත් මාර්යා විසින් ඔහුට ප්‍රසාද දීමනාවක් දීලා සදිවි ලෝකෙ පැත්තේ රවුමක් ගිහින් එන්න කියලා ආවනවා. මේ එකක්වත් එපායි කිව්වා. කාම අරමුණු වල සැප මට එපායි කියලා යමෙක් කිව්වොත් මේ මාර සංකල්පයෙන් ඔහු යොමු කරනු ලබනවා රූපී අරූපී දහන් නිවන වශයෙන් මුලා කිරීමට. එවිට වුන් බුදුවරයෙක් දෙදෙනෙක් තිදෙනෙක් පහළ වී පිරිනවන් වඩනට සද් වඩින තුරු සද්ධර්මයේ දැන ගැනීමට බැරිව ඒ තැන්වල අතරමං වෙනවා. ඒ දහන් පිරිහුණු විට අනිත් යලිත් හීන දින ප්‍රතිසන්දි ලැබමින් මෙහෙට එන්න සිදු වෙනවා. මෙය සඳහන් කරනු ලබන්නේ අවිචේ පටන් බව අග්‍ර දක්වා කියලා. කාම භවයේ අපාය සදිව ලෝකයේ සහ මිනිස් ලෝකය. රූපී භවය රූපී බඹසල. අරූපී භවය අරූපී බඹසල. ඔක්කොම 31යි. මේ 31 තලය තුල සත්වයක් සැරිසරනවා නම් දුක් විපාක හෝ සැප විපාක හෝ ධාන විපාක වෙඳිමින් ඒ මාර විජිතයයි. එන්න මෙයයි තේරුම් ගන්න ඕන. මේ මාර සංකල්පයේ තියෙන විශේෂ දෙයක් තමයි හඳුනා ගන්න බැරිකම. තමන් පාපී ක්‍රියාවක් කරනකොට තමන්ට මේ කටයුත්ත කරන්න කියන්නේ මාරයයි කියලා උදන්නේ. පෘථග්ජන භූමිය තුළ යහපත් ක්‍රියාවක් කරනකොට ඒ අල්ලා ගැනීම තුළ එතනත් මාරයා සැඟවී ඉන්න බව වුන් දන්නේ. ආරි සත්‍ය අවබෝධයෙන් තොර ලෞකික දැහැනක් උපදවා ගත්තාම ඒ තුලත් මේ මාරයා සැඟවී ඉන්න බව වුන් දන්නේ නැහැ. එබැවින් මා මේ පිළිබඳව හොඳම උදාහරණයක් සමාජයට ඉදිරිපත් කරමින් කියා තිබෙනවා. කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියලා. මම දකිනවා කැලෑ තුනක් නැත්නම් හතරක්. අපාගත දුක් සහිත ප්‍රතිපදාව, කාම සුගතීන් හේවත් සදිව ලෝක සමග මිනිස් ලෝකේ, කාමයන් යටපත් කිරීමෙන් උපදවා ගන්නා වූ දහන්සෝ සහිත රූපී අරූපී බඹතල. කුමක්ද කොටියා, කුමක්ද පුල්ලිය? මේ හැමතැනකදීම රජ කරනු ලබන්නේ පංචපාදානස්කන්ධයයි. පංචපාදානස්කන්ධය යනු එහි පවතිනා වූ මමත්වේ නැමැති මුලාවයි. පාපේදී කෙනෙකුගේ මම බවට පත්වන්නේ රජ යන්නේ පවපයයි. පාපේ වැරදි කියන අදහසක් ඇති කරගෙන පවෙන් ඉවත් වුනොත් මම නැමැති මුලාව පාපේ මගහරිමින් පින නැමැති දැනට ඔහුට හොරෙන් ආක්‍රමණය කරන ලබනවා. අන්න කොටියාගේ පුල්ලියේ තෙන්න ආපු හැටි. පිනටත් හම්බෙන්නේ විකාප විපාක පමණයි කියලා හිත එහා ගියොත් රූපී අරූපී බඹතලවලට මේ රූපී අරූපී බඹතලවල සැඟවුණා වූ මමත්වයක් තිබෙනවා. කොටියයි තෙන්නටත් ආවා. එබැවින් මේ පුල්ලි මාරු නොවන කොටියා හඳුනා ගැනීමට තිලෝගුරු බුදු පියාණන් වහන්සේ වදාළ සදහම් තේරුම් ගැනීමකින් තොරව කාටවත් බෑ. තමන් හරියයි සිතාගත්තට තමන්ම මුලා වී ඇති බව. මේ රටතර මුද්‍රණ වී පවතිනා වූ සත්‍ය සොයාගත් සත්‍ය සොයාගත්තයි ප්‍රකාශ කරන්නා වූ බොහෝ වියතුන් ඒ දේශනාවල ඉගැන්වීම් වල සඳහන් වෙනවා. දෙතුන් වතාවේ වුන් සත්‍ය සොයාගත්තයි සිතූ බව සහ තමා මුලා වූ බව. එබැවින් අප මේ පමා වූ පුද්ගලයා කවුදයි හොයන්න වෙනවා. පමා වූ පුද්ගලයා සොයා ගැනීමේදී අපට උදව් උපකාර වෙනවා පොඩි දෙයක්. සංසාරේ පමාවන්නේ කවුද? තමත්තු වන්දු පාපීම කියන එකේ තේරුම පාපී මාරයාගේ නෑදෑයාව කියන එක. ඔවුන්ගේ නෑදෑයාව. තමාදෝ මච්චනෝ පදං කියන වදනිනුත් ආ උදව් ගන්න පුළුවන්. ප්‍රමාදය මරණයට මගය. කවුද මරණයටපත් උනේ? කවුද මරණයටපත් වෙන්නේ නැත්තේ? බැලු බැලමට පෙනෙනවා සියලු දෙනාම සිරුර හැර දමන බව. බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මිනිසුන් ආදී හැම දෙනාම. එහෙත් බුදුන් වහන්සේ රහතුන් වහන්සේලා වැනි උත්තමින් වහන්සේලාට මරණයට පත් වෙන බවක් කියන්නේ නැහැ. නමියන්ති. ඔවුන් මේ යන්නේ නැතිලු. ඇත්තනේ අපි මරණයට පත් වෙනවා කියන්නේ පිරිනුවන් වඩිනවායි කියලා කියන්නේ. පිරිනුවන් වඩිනවා කියන එකෙන් කියවෙන්නේ එසේනම් අර සාමාන්‍ය පුද්ගලයින්ට සිදුවෙන්නා වූ තැති ගැනීමකින් යුක්ත, අකමැත්තකින් යුක්ත, බියකින් යුක්ත මුහුණ දීමට අකමැති මරණය වුන්ට නැති බවයි. මේ තේරුම් ගන්න අවශ්‍යයි. උන්වහන්සේලාගේ සමු ගැනීමට කියන්නේ ස්කන්ධ පරිනිර්වාණය. එබැවින් එතන මරණයක් නැහැ, මරණ බියක් නැහැ, මරණ දුකක් නැහැ. එබැවින් උන් අප්‍රමාදය සම්පූර්ණ කළා. ඔබ දැක තිබෙන්නේ කවුද? මෙයාමට අකමැති අය වශයෙන්. සබ්බේ භායන්ති මච්චනෝ සත්පුද්ගල සංඥාව සහත ජීවත් වෙන සියලු දෙනාම බියට කැටි ගන්නවා මරණයෙන්. ඔබ අඳුනන, ඔබ දැක තිබෙන ඕනෑම කෙනෙක් සම්බන්ධයෙන් කල්පනා කරලා බලන්න. වැඩ කටයුතු අවසන් කොට මරණයට කැමැත්තෙන් යන අය ඉන්නවද? වැඩ කටයුතු අවසන් කිරීමකින් තොරව අකමැත්තෙන් මරණයට යන අය නොවේද මේ ලෝකෙ සිටින්නේ? අසෘතවත් පුතග්ජන නම් වූ ස්වභාවයෙන් යුක්ත පුද්ගලයින්ට මේ ලෝකේ වැඩ ඉවර කරන්න බෑ. මෙබැවින් ඔවුන් මෙලොවින් සමුගන්නේ තවත් කටයුතු තිබියදී. අසෘතවත් පුතග්ජන කියන්නේ ඇයි? අසෘත කියන වචනයෙන් පෙන්නනවා අල්පසෘත බවක්. ඒ අල්පසෘත බව වර්තමාන සමාජයේ පවතිනා වූ ශිල්පීය දැනුම නැතිකම නොවේ. තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ලොවට හෙළි කරලා දාලා වූ ධර්මතාවයේ පිළිබඳ අසෘත බව. මේ පුතග්ජනයා දන්නේ නැත්තේ මොනවද? පුතග්ජනයා අනුගමනය කරන්නේ කුමක්දයි තව ටිකක් විග්‍රහ වෙන විට ඔබට වැටහෙවි ඔහු පමත්ත පුද්ගලයේ බව. පුතග්ජන කියන වචනේ විග්‍රහ කිරීමේදී බුදුපියාණන් වහන්සේ වදාළ සියුම් දහමක් උපයෝගී කරගන්න සිදු වෙනවා. ඔය සංයුත්තනිකාය නැමැති ධර්මග්‍රන්ථෙහි තියෙන කන්දක වර්ග නම් වූ කොටසෙහි මේ සත්පුද්ගල විග්‍රහයේ පවතින්නේ ස්කන්ධ පංචකයක ඉදීම වැරීමක් ලෙස. ස්කන්ධ පංචකයක ඉදීම වැරීම සිදුවන්නේ ජීවිතේටම එක වතාවක් හෝ දවසකට එක වතාවක් නොවේ. කනේ කනේ ත්වං ජායසේච ජීයසේච මීයසේච කියලා සඳහන් කරන්නේ. මේ ස්කන්ධ කියන ධර්මතාවයන් උපදිත්ම දිරත්ම මැරෙත්ම. ඒකට කියන්නේ ෂණය කියලා. ඒ කියන්නේ ගන්න බැරි තරම් ඉක්මන් වෙලාවා. ඒ ෂණයක් ෂණයක් පාසාම ඔබ හැම දිනාද ඒ ඉපදීම සහ දිරීම සහ මරණයටපත් වෙනවායි කියන එක. අපි ජීවිත අවසානයේ කතා කරන මරණයට සම්මුති මරණයයි. මේ ස්කන්ධ පංචකයෙන් පංචකයට සිදුවෙන සිදුවීම කණික මරණයයි. ඒ කණික මරණයට පෙර සිදුවෙන ක්‍රියාදාමයේ විස්තර කරන ලබන්නේ ස්කන්ධ පංචකයක උපත පැවැත්ම නැසීම වශයෙන්. කුමක්ද ස්කන්ධ පංචකයෙන් අපි කරුණු ලබන්නේ? මේදී පවතින වැරදි මතිමතාන්තර අපි විග්‍රහ කරලා පෙන්වලා තිබෙනවා. නමුත් මේ දේශනාව ශ්‍රවණය කරනු ලබන්නේ ඇතමෙක් පළවෙනි වතාවට නම් ඔවුන්ට මේ දැනුවත් කිරීම අවශ්‍යයි. ත්‍රිපිටකේ නැත්තම් ධර්මයේ ස්කන්ධ පංචකයයි පවසනු ලබන්නේ ශරීරයට නොවේ. සදහම් වටහා නොගත් ඇතැම් ගිහි පැවිදි අය, දහම පැත්තටවත් ආපු නැති ඇතැම් අය ගිහි සමාජයේ ජීවත් වෙන. ස්වකීය ශරීරයේ පංචස්කන්ධය වශයෙන් සලකනු ලබන. නැහැ. සසම්බාරික කය පංචස්කන්ධය නොවේ. ඔබ දැක තිබෙනවා නම් මృత කලේවරයක්, ඒ කියන්නේ මල සිරුරක්. ඒ මල සිරුරේ නැත්තේ පංචස්කන්ධයයි. ඒ තියෙන පඨවි ආපෝ තේජෝ වායු හතර. එතන දැන් රූප වේදනා සංඥා සංකාර ස්කන්ධ පහළ වීමක් නැහැ. ඒ ශරීරය තුල ඇස කන නාසය දිව කය සහ සිත උදව් කරගෙන ඔබ එදිනදා කටයුතු කිරීමේදී මේ දොරවල් පහෙන් එකකින් එන්නා වූ අරමුණක් මුල් කොටගෙන රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ නම් වූ සියුම් දහමක් හටගෙන නැති වී යනවා. ඒ වේදනා සංඥා සංකාර හටගන්නේ ඒ ඒ රූපයේ මුල් කොටගෙන. එවිට රූපය anu ස්ථිරව නොව රූප ආරම්මණය ඇසේදී, කනේදී ශබ්ද ආරම්මණය, දිවේදී ගන්ධ ආරම්මණය, දිවේදී රස ආරම්මණය, නාසයේදී ගන්ධ ආරම්මණය, කයදී ස්පර්ශ ආරම්මණය, මනෝ ద్వාරයේදී මනෝ ආරම්මණය කියන මේ අරමුණු හයෙන් එකක් හට ගන්න විට ඒ හය මුල් කොටගෙන එකක් මුල් කොටගෙන ඔබය විඳිනෝ සැප හෝ දුක් හෝ උපේක්ෂා වශයෙන්. ඒ විඳීමට තමයි වේදනාව කියන්නේ. වේදනාව යන සිංහලෙන් රිදෙනවා වුණාට පාලියෙන් වේදනාව යන වින්දනයයි කැමති හෝ අකමැති අසී. විඳින දේ හඳුනන්න අවශ්‍යයි. කටුකද මෙහෙරිද කියලා. සංඥාවෙන් කරන්නේ ඒ විඳීමට මුලාවන විට ඒකට එකතු වෙනවා මුලාවක් ලෝභ මෝහ කියලා. සංකාර ස්කන්ධේ කාර්යභාරයයි මේ රූප වේදනා සංඥා සංකාර කියන හතරේ සිදු කාර්තව්‍යයන් ඒ අයුරින්ම පිළිගැනීම හඳුනා ගැනීමට විඥානයයි කියනු ලැබේ. මෙබැවින් මේ මිනිසුන් තුළ ඉහි පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදයෙන් තොරව නිරන්තරයෙන් හටගෙන නැසී යන්නා වූ කෘත්‍යාධිකාරීවරයා ඔබ අසා තිබෙනවා කෘත්‍යාධිකාරී කියන වචනයක්. ඒ කටයුතු වල ප්‍රධානියට කෘත්‍යාධාරකාරී කියලා කියනවා. මිනිස් ජීවිතය තුළ උපදේ සිට මරණය දක්වාම වැඩ කටයුතු කරන්නා වූ කෘත්‍යාධිකාරීවරයා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහයි. එහෙම දෙයක් තිබෙන බව දන්නේ නැති පුද්ගලයා අසුතුත් පුතග්ජනයයි. එහෙම දෙයක් සිදු වෙන බව පිළිගත් පුද්ගලයා තමයි සුතුත් ආරිසාවකයා. අසුතුත් පුතග්ජනයාට එබඳු හැඟීමක් නැති බැවින් ඒ සිදුවීම් සියල්ල තමා පදනම් කොටගෙන තමාට සිදු වෙන දේවල් ආදී වශයෙන් මුලාවෙන් දකිනවා. ඒ මුලාවෙන් දැකීමේදී ඔහු ළඟ පවතින ධර්මයේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය නෙවෙයි. ඊට එරෙහි දහමක්. මේ සංස්කාර සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ එලි කළ දහම ඔබ මෙන්තර අසා ඇති. නොසේ නම් අසා ගන්න. බුදුර ලෝට 15 ඉහිලි කරන ලබන්නේ ඔය ස්කන්ධ පංචකය තුල උපදින්නා වූ අපුඤ්ඤාවි සංකාරයේ හෝ පුඤ්ඤාවි සංකාරයේ හෝ ආනිජ්ජාවි සංකාරයේ නම් වූ සබ්බේ සංකාරායයි හඳුන් ලබන මේ සංකාරයන් කෙසේවත් මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගත නොහැකි බවයි. එසේ ගත්තොත් දුකටපත් වෙන බව සහ එසේ නොගන්නේ නම් දුකින් අත මිදීමට පුළුවන් බවයි. එබැවින් බුදුවරුන්ගේ ලෝට පහළව කරන හෙලිකිරීම සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම බවයි. වදින් මේ තේරුම් ගත්තට මදි තේරුම් ගන්න ඕන ගැඹුරින්. ඒ ආර්ය භාවයට පත් වන පුද්ගලයන් දකින්ත අනුගමනය කරන්න උත්සාහ කරන පිළිවෙත. අනාර්ය පුද්ගලයන් අනුගමනය කරන්නේ කුමක්ද? ඔවුන් සෑම සංස්කාරයක්ම නিত্য සුඛාත්ම වශයෙන් දකිනවා. පාලි භාෂාවෙන් මේ හඳුන්වනු ලබන්නේ ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා යනුවෙන්. ඒසෝ යන්නට කියනු ලබන්නේ එය කියලයි. ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් උපදින්නා වූ කැමැති අකමැති ඕනෑම ආරම්මණයක් එවිට එය බවට පත් වෙනවා. එය නිත්‍යයි කියන්නේ අල්ලා ගන්නවායි සමග ඇලෙනවායි කියන එක. එතකොට ඒ මම නিত্য සහ මම වීම අතර අල්ලා ගැනීම අතර වෙනසක් නැහැ. නিত্য බවමයි මම කියන්නේ. මම උදේ දෙවෙනුවතාවට මගේ වන්නේ නැහැ. ඒ අවස්ථාවේදීම මගේ වනවා. මගේ උදේ තුන්වෙනි වතාවට දෙන්නේ මගේ ආත්මය වන්නේ ඒ මොහොතේදීමයි. එවිට මේ වචන තුරේ එකට බැඳී පවතින දෙයක්. ඕනෑම ආරම්මණයක් අල්ලා ගත්ත විට, ඒට ගිජු විට, ඒට ආසක්ත වූ විට, එයින් ඔබේ සිත මැඩලුණු විට ඒ හැඟීමට තියෙන නමක් තමයි ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තා. එබැවින් මේ தත්වයන් තේරුම් නොගෙන ශරීරයේ කොටස් 32කට බෙදා ඒ එකක් එකක් පාසා මම කියලා කෙනෙක් නැති බැවින් මේ 32 තුල මම කෙනෙක් නැහැ කියලා පූර්ණ නිගමනයකටපත් වී මම ධර්මයේ දන්නවායි කියලා හිතන්න එපා. ඒ ත්‍රිපිටකයේ අඩංගු දෙයක් නෙමෙයි පසු කාලීනව කවුරුව හදපු නොගැඹුරු දෙයක්. ඒ ඔබේ නිවන් පිණිස හේතු වන්නේ නැහැ. අප මේ ධර්මදේශනාවන් කරන ලබන්නේ ඔබට මේ ජීවිතයේ පවතින දුක්ගම් ගැටලුවටින් මිදී මේ මොහොතේදීම නිවීම සංසීම ළඟා කර ගැනීම සඳහා. එබැවින් මෙන්න මේ බුදු පියාණන් වහන්සේගේ ත්‍රිලක්ෂණ සංඛ්‍යාත බුද්ධ වචනයේ ගැඹුර වටහා නොගෙන උගතෙක් නූගතෙක් වශයෙන්, ධනවතෙක් දුප්පතෙක් වශයෙන්, පින්කාරයෙක් පව්කාරයෙක් වශයෙන්, ඥානලාභියෙක් වශයෙන් ආදී වශයෙන් ඕනෑම තත්වයක් යටතේදී කෙනෙක් ජීවත් වෙන්න පුළුවන්. ඔහුගේ දර්ශනය ඔහු දන්නේ නැති වුණාට නিত্য සුඛාත්ම බවයි. මෙබැවින් ඔහු නিত্য සුඛාත්ම යටතේ පෞකාරයක් වෙන්න පුළුවන්. පින්වතෙක් වෙන්න පුළුවන්. දිව්‍ය ලෝකෙ ගිය කෙනෙක් වෙන්න පුළුවන්. උගතෙක් වෙන්න පුළුවන්. පැවිදි කෙනෙක් වෙන්නට පුළුවන්. රූපී අරූපී බඹතලවල පවා යන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔහු මාර බන්ධනෙන් ගැලවී නැහැ. නিত্য සුඛාත්ම සංකල්පේ නම් වූ මේ මුලාවෙන් ගැලවී නැහැ. එබැවින් උසස් පහත් විහි පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදයන්ගෙන් තොරව ඔවුන්ගේ දැක්ම නিত্য සුඛාත්ම නම් ඔවුන්ට කියන්නේ ප්‍රමාදීන් කියලා. අන්න පමත්ත බන්දු. ප්‍රමාදීන්ගේ ඥාතිවරයා තමයි මාරයා. ඔවුන් හැමෝටම මේ කොයි දේ කළත් මරණය පිටපස්සෙන් එනවා, මරණයට මුහුණ දෙන්න සිදු වෙනවා අකමැත්තෙන් බියෙන්. මරුගෙන යනවා කියන වචනය සඳහන් කරන්නේත් ඒකනේ. බයසෝක වේදනාවෙන් පිළිපෙළි තමයි එබඳු පුද්ගලයන් ජීවිතය සමුගනු ලබන්නේ. ඔවුන්ට මරණය ඛේදවාචකයක්. ඇයි? ප්‍රමාද වූ සියලු දෙනාටම මරණය ඛේදවාචකයක්. දැන් කල්පනා කරන්න ඕන මේ දෙයි. බුදුවරු ලෝට පහළවනු ලබන්නේ ප්‍රමාදී පුද්ගලයන් ප්‍රමාදයෙන් මොදවාගෙන අප්‍රමාදී අය බවට පත් කිරීම සඳහා. ප්‍රමාදය තුල සැඟවී තිබෙනා වූ ජාති ජරා ව්‍යාධි ශෝක මරණයන්ගෙන් ඔවුන් මුදවා ගැනීම සඳහා. එබැවින් ඔබ පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන් පාරම්පරික බෞද්ධයෙක්ව ඉපදී ඒ බෞද්ධකම උපන්න සහතිකේ පමණක් ලියාගෙන ඔබගේ ආගම සුරාව සූදුව දුරාචාරය වැනි දෙයක් බවට පත් කරගෙන නම් ඔබ ජීවත් වෙන්නේ ඔබ ඒ නිසා මාර විජිත තුළ ඉන්නේ පමත්ත බන්දු පෘතක් ජන කෙනෙක් වශයෙන් නම් ඔබට ඒ දේවල් නිත්‍ය සුඛාත්මයි. ඔබ පුහුදුන් බව කඩාගන්නේ නැතුව ස්කන්ධ පංචක ධර්මතාවයේ තේරුම් ගන්නේ නැතුව පවෙන් ඉවත් වී යහපත් ක්‍රියාදාමයන් ඔස්සේ දයන්නේ එවිට එතනත් ඔබට ඒ වට විපාක වාරයන් තිබුණාට ලෞකික වශයෙන් ආයු වර්ණ සැබ්බල නමුත් තමත්ත බවින් ඔබ නිදහස් නැහැ. එබැවින් එතනත් මේ මාරයා ඉන්නවා කියන එක තේරුම් ගන්න. මාරයා පුණ්‍ය කර්මයන් තුලක් සැඟවී සිටින්න පුළුවන්. පුණ්‍ය කර්ම, අපුණ්‍ය කර්ම, අනතුරුව ආනිජ්‍ය කර්ම. ඊටත් එහා දිනුන කරගත්ත පුද්ගලයෙක් බුදුරජාණන්ගේ අසුරකින් තොරව ධ්‍යාන කුසල් නම් වූ දෙයට හසු වෙන්නට පුළුවන්. එවිට එතනත් ඉන්නවා මේ පමත්ත බන්දු නැත්තම් මායයා. එබැවින් ඔබ සද්ධර්මයන් තේරුම් නොගෙන කොතනක හෝ සැරිසරන්ට ගියත් ඔබට හොරෙන් ඔබ ළඟ මරු ඉන්න බව ඔබ තේරුම් ගන්න වෙනවා. වත්මන් සමාජයේස බැලීමේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරවදාලා වූ දහමක් අනිත් පැත්ත හැරිලා තියෙනවා. උන්වහන්සේ මෙහෙමයි දේශනා කළේ. වේ ඉමානි භික්කවේ පූජා නි. මහන්නේ පූජාවන් දෙකක් තිබෙනවා. කතමානි දේ මොනවද ඒ දෙක? ආමිස පූජාච ධම්ම පූජාච. බුදුන් වහන්සේගේ නමට ද්‍රව්‍ය වලින් පූජා කිරීම ආමිස පූජාව. බුදුන් වහන්සේ පත් වූ තත්වයට පත්වීම සඳහා නිකලස් බවට පත්වීමේ ක්‍රියාමාර්ගයේදීම ප්‍රතිපත්ති පූජාව. ඒතද අග්ගම් භික්කවේ දේ ඉමානි පූජානි. අනේ මේ පූජා දෙක අතරින් අග්‍රවන්නේ ධම්ම පූජාවත් ප්‍රතිපත්ති පූජාවයි. ඒ තමයි ලොකු එක. එහෙත් වත්මන් සමාජයේ මේ උඩු යටතුරු වී පවතින පුංචි එක ප්‍රතිපත්ති පූජාව ලොකුම ලොකු එක ආමිස පූජාව. ආමිස පූජාව කරන්න එපා හෝ කරන එක වැරදි හෝ කියන්න අප සූදානම් නැහැ. පාරම්පරික බෞද්ධ විඥානයේහි විහාරස්ථානයේ අතන හැරුණ අංගයක්, ත්‍රිවිධ චෛත්‍ය අතන හැරුණ අංග, පොයට හරියේ තැන් වලට ගිහින් වන්දනාමාන කරලා එන එක, දායකත්වයේදී ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට දාන තියා බුද්ධ පූජාවන් පැවැත්වීම කලක පටන් අප පවත්වාගෙන දේවල් සියල්ල අයිතිවන්නේ ආමිෂ පූජාවලට. Tamanට විපාක ලැබුණාම ඊට වඩා දෙයක් ඒ වයින් ලැබෙන්නේ නැහැ. නමුත් මේ සද්ධර්ම යටපත් වූ සමාජයක මේ දේවල් සීමාව ඉක්මවා යමින් බුදු පියාණන් වහන්සේ සංකේතවත් කිරීම සඳහා සාදන ලද මේ ප්‍රතිමාව කාමරෙන් කාමරයට යන සජීවිදයක් බවට පත් කරන්න, උදෑසන මොන සේදීම පැන්තැවීම ආදී දේවල් කළ යුතු දෙයක් බවට පත් කරන්න, වැසිකිලි ආයතන දෙයක් බවට පත් කරන්න වැසිකිලි හදනවා නම් අපේ රටේ ඔබ කල්පනාකට බලන්න මේ යන්නේ කොහාටද කියලා. ඔබ දකිනවා නම් මේ රටේ යම්කිසි පුද්ගලයෙක් සස්යක් නැත්තම් ගොවිතැනක් බතක් කොට අස්වැන්න අරගෙන මේ අස්වැන්න ටික මිනිසුන්ගේ ප්‍රයෝජනය සඳහා, ඒ අනිත් කොටස සතුන්ගේ ප්‍රයෝජන සඳහා තමයි අපේ මව්පියන් මුතුන් මිත්තන් යොදනු ලැබුවේ. මා දන්නා පමණින් නොමේරු වී කිරිරසට ගවයින්ට අනුභව කරන්න පුළුවන්. වී ඇටේ මෝරාගොස් පුත්ත ඇති උනායින් පසුව ඔහු එය ගිල දැම්මාට නොදිරා බැහැර වෙනවා. පැහිච්ච ගොයන් ගවයින්ට කන්න දුන්නයි කියලා වුණ වැඩක් වෙනවද? ඒ ටික මිනිසුන් වී වශයෙන් ආහාරයට අරගෙන ගොයන් ටික ගවයින්ට දුන්නා නම් හිත වඩා හොඳ නැද්ද? ගවයින්ට කුණු කෙත් වලට ඇතුල් වීමට තහනම් වැට බැඳ තිබෙනවා, ආරක්ෂාකට තිබෙනවා. යම් කෙතකට ඇතුළීම සඳහා ගවයින්ට අවසරය දුන්නහම ඒකටට ඇතුල් වූ ගවයා අනවසර කෙත්වලට ඇතුළු වෙන්නට ඉඩ නැද්ද? එවිට ඔවුන්ට පහර කෑමට සිදු වෙනවා, ඇරුණහම ආහාර හමු වෙයිද? මේ අපට දකින දේවල් සමහරක් මේ මතක් කරන්නේ. ආහාර අවශ්‍ය කා සඳහාද? කුසගිනි වේදනාව සඳහා, වේදනාවේ සඳහා. එහෙත් වර්තමාන සමාජයේ ආහාර චෛත්‍ය උදෙසා පූජා කරන්නේ නැද්ද? චෛත්‍යයකට පොත අවශ්‍යයි. චෛත්‍යයකට සුණු පිරියම් කිරීම අවශ්‍යයි. ඒ කියන්නේ චෛත්‍ය ආහාර පැවැත්ම, ආහාර කියන්නේ පැවැත්ම අවශ්‍ය ආගතන. ගර්භයේ වැසෙනතුරු, කොත වැසෙනතුරු ආහාර පූජා කොට, පළතුරු වර්ග පූජා කොට, ඒවා කුණුවෙන් තරණක විසි කරන් තරණයක මේවට මාර්ගෝපදේශකත්වය දෙන අය පවා අන් අය නොමග යවනවායි කියලායි මම දකින්නේ. ඇයි? ආමස පූජා උතුම් වෙලා තියෙන්නේ. බුදුන් වහන්සේ වදාරනවා පටිපත්ති පූජා උතුම් කියලා. මේ ආමස පූජාව තවදුරටත් අන්තවාදීව නරක පැත්තට අරන් යනවා. මේවායින් මිනිස් සමාජය පිරිහෙනවා, ඇරුණාම හැදෙන්නේ නැහැ, තවදුරටත් මෝඩ වෙනවා. අන්න ඒකයි ඒ තුල තියෙන්නේ පමත්ත බව. පමත්ත බඳු ප්‍රමාදයේ තියෙන්නේ. ප්‍රමාදයට කප්පු අය මියානෝ ඇරුණාම නිවන් ලැබෙනවා කියලා පැහැදිලි කරලා නැහැ නේ. එබැවින් ඔබ තේරුම් ගත යුත්තේ පමාදෝ මච්චුනෝ පදං, ප්‍රමාවයි අප්‍රමාදයේ අතර පරතරය. මේ ගාථාවට පදනම් වූ කතාව දිග කතාවක්. ඔබ අසා ඇති. අප ධර්මදේශනා සඳහා වාඩි වෙන්නේ කතාන්දර කියන්න නෙවෙයි. ඒ කතාන්දරයේ අඩංගු ධර්ම කරුණ පැහැදිලි කරන්න. පුදුන් කාන්තාවක් වූ මාගන්ධයා සහ ආර්ය කාන්තාවක් වූ සාමාවති දෙදෙනාම මරණයටපත් වෙනවා. මාගන්ධයා මේ යන්නේ පලිගැනීමක ප්‍රතිඵලයක් වශයෙන් මාලිගයේ දැවි ගොස්. සාමාවති මේ යන්නේ පලිගැනීමක ප්‍රතිඵලයක් වශයෙන් මාලිගයේ දැවි ගොස්. මාගන්ධයා මේ යන්නේ රජුගේ වෛරයට පාත්‍ර වී ඇතුන් ලවා හාවන ලද කෙතක විම වලලලා ගෙල වේල දක්වා ඇතුන් දමා හැව්වයි කියලා කියනවා. දෙදෙනාම මිය ගියා. මාගන්ධයාට උන්වහන්සේ වදාලා පමාදෝ මච්චනෝ පදං. සාමාවතීට වදාලා අපමාදෝ අමත පදං. සාමාවතී මාර්ගඵලලාභී කාන්තාව මෙබඳු අවස්ථාවල කරාවි කියන ප්‍රාර්ථනාව කියන්නේ අපිට මෙම දනුවන් දෙන්නා වූ රජතුමාට වදකීන්ට කාටවත් අපි අහිතක් හිතන් තෝරන්නේ නැහැ කියන එක. එබැවින් මේ බුදු පියාණන් වහන්සේ වදාලා අප්‍රමාදී බව ඇති කර ගැනීම සඳහා සද්ධර්මයේ වැටහීම අවශ්‍යයි. සිහියෙන් කටයුතු කිරීම හොඳ වචනයක්. වත්මන් සමාජයේ සිහියෙන් කටයුතු කිරීම කියලා හිතන්නේ තමා තැබූ දේවල් තැබූ තැන් වලින් ගන්න අවශ්‍ය මතකයක් තිබීම. තමා පවත්වන ඉරියව් යවලිත් වතාවක් උච්චාරණය කිරීම. වාඩි වෙමි, හිටගනිමි, ඔසවමි, තබමි. මේවත් ප්‍රමාදයේම ලක්ෂණ ඇරුණහම මෙය නෙමෙයි තේරුම් ගත යුතු කරුණ. සිහියෙන් කටයුතු කිරීම. මම උදාහරණ දෙකක් ඔබට පෙන්වන්න ලබනවා. මතක් කරගන්න ඔබේ පාසල් සමය. ඔබ පාසලේ රැස්වීමට ගොඩ වුණයි කියලා හිතන්න ගුරුවරුන්ගේ අවවාදාන ශාසනා පරිදි හරියට වචන උච්චාරණය කරන්නවත් දන්නේ නැහැ. ඔබ ඉදිරිපත් කරන්න යන්නේ ගීතයක් නැත්නම් කතාවක් නැත්නම් කවියක්. ඔබ මෙන්න මේ ප්‍රකාශය කරනවා. සභාවෙන් අවසරයි. මා මෙතනින් පැමිණියේ ගීතයක් ඉදිරිපත් කිරීමටයි. ඒ සාවධානව සවන් දෙනු ඇතයි අපේක්ෂා කරනවා. කාගෙන්ද ඔය වචන ඉගෙන ගත්තේ ඔබ? ගුරුවරුන්ගෙන්. සාවධානව අවධානයෙන් යුක්තව අත නොහැර මග නොහැර අහගෙන ඉන්න කියන එක නේද සාවධාන කියලා කියන්නේ. අන්නේ ජීවිතයේ ඉරියව්වක් ඉරියව් පාසා ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයෙක් සඳහා පමණක් භාවිතා කළ හැකියාවක් තමයි මේ සිහිය නැත්තම් අවධානය. අවධානයෙන් කෙරෙන්නේ කුමක්දයි මා ඔබට කියා දෙන්නම්. එක්තරා පෞද්ගලික නාලිකාවක ධර්මදේශනා 50ක් 60ක් විතර කිරීමෙන් අනතුරුව මේ සිහිය කියන වචනේ තේරුම් ගන්න තේරුම් කරලා දෙන්න දරපු උත්සාහයේදී මා ඔබට මේ සිහිය තේරෙන්නේ නැත්නම් කැලේ ඉන්න මුවෙකුගෙන් ඉගෙන ගන්නයි කියලා ප්‍රකාශයක් කළා. ඒ තේරුම් කර දෙන්නම්. අහිංසක මුවෙක් කල්පනා කරන වනාන්තරයේ ඉන්න ඒ සතාට කොටියාගෙන් නුවදුරු. එබැවින් ඒ සතා නිදාගෙන සිටියත් කොටියා කොහෙන් පනින්දයි කන් දෙක හරවාගෙන සිටිනවා. පාරේ යමින් සිටියත් කොහෙන් මේ හතුරා පණිවිඩයි කන් දෙක හරවාගෙන සිටිනවා. ආහාරයක් ගනිමින් සිටියත් දෙපැත්තට කන් හරවමින් තමාගේ අනතුර කොහෙන් එනවාදයි අවධානයෙන් සිටිනවා. ජලය පානය කරමින් සිටියත් එතන හැරදමා යන්නට අනතුර ළඟනම් අවධානයෙන් සිටිනවා. අන්න ඔහුගේ ජීවිතය ඔහුට වටිනවායි අනතුරින් ගලවා ගැනීම සඳහා සියලු කටයුතු වලදී ඔහු පිටුපස පවතිනව නිරන්තර අවධානයක් පවතිනවා. ඒක සම්මා සති කියලා මම කියන්නේ නෑ. අන්න ඒ වගේ දෙයක් ඔබට සිව්විරියව්වක් තියෙනවා. පිට්ඨං චරං නිසින්නෝ වාසානෝවා. ඔබට මේ සිව්විරියවෙන් තොර ජීවිතයක් නැහැ. මේ සිව්විරියව් වලදී ඔබ සිතින් කයෙන් වචනෙන් කිසියම් කාර්යයක් කියදෙනවා. හෙවත් ස්කන්ධ පරිහරණයක යෙදෙනවා. ඒ ස්කන්ධයන්හිදී ඔබ පමත්ත පුද්ගලයෙක් වශයෙන් එක් රැස් කරගත්තා වූ ලෝභ දේශ මොහයන් යලි ගනමින් ගවයා තලුමරා වමාරා ගලින්නාසේ. ගවෙන් සම්බන්ධ කතාවේ පවතිනවා වමාරා කනවායි කියලා. ඔහු පළමුව ආහාර අරගෙන ඔක්කොම ගලින් නැතුව ගබඩා කරගන්නවා. විවේක ඉන්න ගමන් මේව හොඳට හපලා ආපහු ගලිනවා ආපහු ගන්න බැරි වෙන්නේ. ඒ ගන්න පුළුවන් විදිහට තියලා තියෙන තැනක් පිළිබඳව වචනිකුත් තියෙනවා. මා ඒවා කියන්නේ මේ මාධ්‍යයේ ගවි මහත්තුරු ගාව. අන්නේ ගවයා ආපසු ගන්නට පුළුවන් ලෙස තබා තිබෙනවා සේ ඔබ ප්‍රමත්ත භාවය තුල යලිත් උපදින්නට පුළුවන් ශේෂකලා වූ හේතු තියෙනවා. ලෝභ හේතු, මෝහ හේතු, දෝෂ හේතු, මෝහ හේතු කියලා කියන්නේ මේවට. තණ්හා අනුසය කියලා කියනවා. ඔබ දුකටපත් කරන්නේ ඔබ මාරේත් බවට පත් කරන්නේ ඔබ තුළ මේ සංගවා තබාගෙන තිබී යලි ගත හැකි වමාරාකා හැකි කරුණ ටික නිසායි. මෙන්න මේ කරුණ තැබීම දුක්වලට හේතු එකතු කිරීමයි. මේ කරුණ තබා කටයුතු කිරීම ප්‍රමාදයයි. මේ කරුණ නොතබා අවසන් කිරීම, අලුතින් කරුණ නොතැබීම තියෙන කරුණ අවසන් කිරීම කියන මේ කටයුත්ත කරන්න පුළුවන් කොහොමද? අංගුත්තර නිකාය ඒක නිපාතයේ සඳහන් කරලා තිබෙනවා මෙන්න මේ වගේ වදන. තිලෝගුරු බුදු පියාණන් වහන්සේ නාහං වික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි යේන අනුප්පන්නං වා කුසල ධම්මා උප්පජ්ජಂತಿ උප්පන්නං වා අකුසල ධම්මා පරිහායಂತಿ. මහණෙනි මම වගේ සර්වඥතා ඥාණයෙන්වත් දැක්කේ නැහැ උපන් අකුසල් දුරු කරන නූපන් අකුසල් නූපදවන දහමක් අප්‍රමාදයේ තරම්. අප්‍රමාදයේ තුල උපන් අකුසල් දුරු කරනවා නූපන් අකුසල් නූපදවනවා. මුකුමක්ද උපන් අකුසල් කියලා කියන්නේ? උපන් අකුසල් කියලා කියන්නේ මේ වනතෙක් ජීවත් වීමේදී ඔබ එක් රැස් කරගත්තා වූ ඔබේ හිතට ලෝභ දේශ මොහයන් එපදීම සඳහා ඔබ විසින් තපා ගත්තා වූ කුණු රැස. තේරුම් ගන්න. ඒ රස නිසා තමයි බාහිර සාධකයක් මතින් ඔබේ සිතට මේ දේවල් එන්නේ. එබැවින් ඔබ දුකටපත් කරනු ලබන්නේ බාහිර සමාජ සාධක නොව මේ පමත්ත බවයි. ඔබේ මමත්වය ඔබේ සිත තුළ සැඟවී පැතිරී මතුවෙනවා. මේ මමත්වයේ මතුවීමට පංච උපාදානස්කන්ධය හට ගැනීමට ශේෂකලා වූ හේතු ප්‍රමාදය තුලයි. පමත්ත බඳු නැත්තම් ප්‍රමාදී පුද්ගලයෝ. දැන් බුදු පියාණන් වහන්සේ නිර්දේශ කරන ලබන්නේ මේ නිදීම සඳහා අප්‍රමාදය භාවිතා කරන්න. සිහියෙන් කටයුතු කිරීමයි කියන ලබ. කුමක්ද මේ සිහිය නැත්තම් අවධානය කියලා කියන්නේ? ඔබ ඔබේ නිවසේ ඇඳක් යට අතු ගෑවායි කියලා හිතන්න, කොස්සක් දමා ආලෝකේ නැතිව. ඔබ දැන් සිතනවා ඒ සම්පූර්ණයෙන් පිරිසුදුයි කියලා. සූර්යාලෝකයක් විදුලක උදව්වෙන් කණ්ණාඩියක උදව්වෙන් පතිත කරලා බලන්න, නැත්තම් හොඳ විදුලි එළියක් පතිත කරලා බලන්න. මුළු වල තව කොතරම් මකුළු දැල් කුණු තිබෙනවද? ඒවා මුලිනුත් තිබුණා. ඔබට නොපෙනුනේ එළිය මැද නිසා, ආලෝකයේ මැද නිසා. ආලෝකයේදී මේ සියල්ල පේනෙන්න ගන්නවා. මෙන්න මේ වගේ තමාට තමා දැක ගන්න අවශ්‍ය වැඩෙන්නා වූ සිහිය නැමැති චෛතසිකයකට තමයි මේ සිහිය වඩනවායි කියලා කියන්නේ. අකුසල චෛතසික 14ට සිහිය කියලා එකක් නැහැ. පව් කරන මිනිස්සු ඉන්නේ අවසිහියෙන්, පව් චේතනාවන් කිවි. නමුත් අකුසලයෙන් වෙන්වීමට සිහිය අවශ්‍යයි. සිහිය කියන්නේ තවත් එක්තරා චෛතසිකයක්. සද්දා සති හිරියොත්තප්ප අලෝභ අදෝස තත්‍ර මජ්ජපතා කියනා වූ කුසල චෛතසික 25 දෙවෙනියට තිබෙන්නේ සති. කුමකටද සතිය තියෙන්නට ඕන? අන්න ඒකයි සතිය වඩනවා කියන එකේ තේරුම. ඔබ සිහිය නැති කාලේ සංසාර ගමනේදී භාවිතා කළේ ඒතං මම ඒතෝ හමස්මින් ඒසෝ මේ අත්තානම් වූ වැරදි දර්ශනයයි. මම මගේ මගේ ආත්ම නම් වූ නිත්‍යසකාත්ම සංකල්පයයි. ඒ තුළ තමයි නූපන් අකුසල් ඉපදුනේ, උපන් අකුසල් වැඩි දියුණු වුනේ, ප්‍රමාදී බව සිදු වුනේ. ඒ තුළ තමයි ඔබ සසරට බැඳ තබනු ලැබුවේ. ඒ තුළ තමයි ඔබ මාරයින්ගේ ඥාන නෑදෑ බවට පත් වුනේ. මාරයාගේ නෑදෑ බවට පත් වුනේ. මාරයා ඔබගේ නෑදෑ බවට පත් වුනේ. දැන් මේන් ගැලවීම සඳහා තමා දුකටපත් කිරීමට තමා විසින් නිත්‍යසුඛාත්ම සංකල්පය තුළ ශේෂ කරගෙන තිබෙනා වූ හේතු සියල්ල අවසානයේ බවටපත් කිරීම සඳහා ඔබට සොරෙකුට නොදන්නා සොරා එන පාරේ රැක සිටිනවාසේ. එවුවා තේරුම් ගන්න. හොරෙකුට කිව්වත් එහෙනම් මං බාද අල්ලන්න ඉන්නේ කියලා කවදාවත් ඒ හොරා එන්නේ නැහැ. ඔහුට නොදන්නා රැක සිටියොත් ඔබට සොරු අහුවෙනවා. අන්න ඒ වගේ ඔබේ සිතේ දුකටපත් කරන හේතු සංඛ්‍යාවක් සංසාර ගමනේදී ලෝභ දේශ මොහ වශයෙන් එකතු කොට තිබෙන බවත්, මේවා නිසා ඔබට දුක්ගෙන දෙන බව සහ මරණයටපත් වෙන බවත් වැටහෙනවා නම්, මේවා ඉවත් කර දැමීම සඳහා උපන්න කුසල් දුරු කිරීම, අලුතෙන් හේතු ඉතුරු නොකිරීම සඳහා නූපන්න කුසල් නොඉපදීම සඳහා ඔබට භාවිතා කරන්න සිදු වෙනවා මන්ත්‍රයක්. මන්ත්‍රයක් කියන්නේ පොත්වල පවතිනා වූ මන්ත්‍රයක් නෙවෙයි. ඕම් රින් කියලා තියෙන මන්ත්‍රයක් නෙවෙයි. තිලෝගුරු බුදු පියාණන් වහන්සේ මේ සඳහා ඔබට නිර්දේශ කරන ලැබුවා ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව. ඕනෑම ස්කන්ධ පංචකයක්, ඕනෑම උපාදාන ස්කන්ධයක් අනිත්‍ය දුක්ඛානාත්ම වශයෙන් බලන්න. අල්ලා ගැනීමකින් තොරව අල්ලා නොගැනීමෙන් අවසන් කරන්න. ඉදිරියට තැබීමකින් තොරව අවසන් කරන්න. ඔබ සංසාරික පුරුදු කරගත්තේ යමක් ඉදිරියට තබා අවසන් කරන්න, නැවත ගන්න තියන්න, වමාරා කන්න පුළුවන් විදියට සංගවන්නට. පව් සංගවනවා කියන්නේ මේකටයි. එහෙම නැතුව අම්මට හොරෙන් තාත්තට හොරෙන් කරන කටයුත්තට නෙමෙයි. එහෙම සමාජයක් ලෝකේ පවතිනවා. ඒක වෙනම කරුණක්. නමුත් අබබ්බෝසෝ තස්ස පටිච්චාදාය අවබ්බතා වික්ක පදස්ස වුත්තා කියලා කියන්නේ. ඔහු ඒ දේවල් සංගවන්නට නුසුසුසේ සංගවන්නේ නැහැ. තමන්ට තමන් අවංක වෙනවා වරුණහම වංචනික වන්නේ නැහැ. මෙබැවින් ඒවා වර්තමානයේදී ඉදිරියට නොතබා අවසන් වෙන්න ඕන. මේ ඉදිරියට නොතබා අවසන් වීම සිදුවනු ලබන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් වූ දැක්ම යටතේදී. අන්න සිහියෙන් කටයුතු කිරීමයි කියන ලද අප්‍රමාදය කියන එකේ තේරුම ඕනෑම සංස්කාරයක්, පුණ්‍යාභි වෙන්න පුළුවනි, අපුණ්‍යාභි වෙන්න පුළුවනි, අල්ලා නොගැනීමෙන් එතහැරෙන් තරිනවා නම් එතන තියෙන දැක්ම අනිත්‍ය දුක්ඛානාත්මයි. අනිච්චං දුක්ඛං අනාත්තා කියචාව කතා කරතර ඉන්නවා නොවේ. මරණයකදී අනිච්චං කියනවත් නොවේ. ජීවිතයේ අවසානයේ මිය යාම අනිච්චං කියනවත් නොවේ. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයෙන් පංචකයට ඔබට ඉනේ පංච උපාදානස්කන්ධේ අනිච්චතෝ දුක්ඛතෝ අනත්තතෝ යෝනිසෝ මනසිකරන්තෝ. මෙහෙම බලන්න පුළුවන් නම් යෝනිසෝ මනසිකරන්තෝ නුවණින් දැකීම අවධානය. ඒවා ඉවර වෙනවා. කර්ම රැස් වෙනවා නේද? කර්ම ෂය වෙනවා. සීල සූත්‍රයේ දේශනා නොකලත් සෝවාන් වෙන්නේ ස්කන්ධ පංචකේ අනිද්දුක්ඛානාත්මය දැකීමෙන් කියලා තියෙනවා. සකෘදාගාමි වෙන්නේ ස්කන්ධ පංචකේ පංචපාදන ස්කන්ධය අනිද්දුක්ඛානාත්ම වශයෙන් බැලීමෙන් කියලා තියෙනවා. අනාගාමි වෙන්නේ පංචපාදන ස්කන්ධය අනිද්දුක්ඛානාත්ම වශයෙන් බැලීමෙන් කියලා තිබෙනවා. අරහන්තභාවයේ පිහිටන්නේ පංචපාදන ස්කන්ධයේ ඊතරේ ශේෂයන් අනිද්දුක්ඛානාත්ම වශයෙන් බැලීමෙන් කියලා කියනවා. අන්න අප්පමාදෝ අමත පදං අනිද්දුක්ඛානාත්ම වශයෙන් බලන්නට කටයුතු කරන පුද්ගලයා තමයි අප්‍රමාදී වෙන්නේ, අප්‍රමාද විහාරී වෙන්නේ, අමත පදං නිවනේ මගට යන්නේ. එසේ නොකරන ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි හැම දිනම පමත්ත බඳු නැත්තම් සසර පමා වූ පුද්ගලයෝ බවට වැටහෙනවා නේද? අන්න අප්පමත්තානමී යන්ති බුදු පියාණන් වහන්සේ අවුරුදු 25 දී නිස්සුඛ සංකල්පයේ සහ මුලින් බිඳ දැමුවා. එදායින් පසු උන්වහන්සේට තිබුණේ අනිද්දුක්ඛානාත්ම දැක්ම නිරන්තරයෙන්. අනිත්‍ය නිසා දුක නෙවෙයි එතන තිබුණේ. එතන කියන්නේ මම නෙවෙයි, මගේ නෙවෙයි කියන සංකල්පය අරනම කිසි විටක දුකක් තිබුණේ නැහැ. දුක කියන්නේ දුක නම් බුදුරජාණන් වහන්සේට අවුරුදු 25 දී 80 දක්වා දුක තිබිය යුතුයි. මේ වදන් වල හැසිරීමේ වරද, අර්ථ නිරුක්තියේ වරද ඔබ තේරුම් ගන්න. එවිට යේ පමත්තාම යතමතා අවලංගු කාසියක් වෙනවා. මේ පමා වූත් නෙමලුවනේ. බුදු පියාණන් වහන්සේ ලොවට නිර්දේශ කළේ අප්‍රමාදය තුළින් සසරෙන් ගැලවෙන්නටයි. ඔබ හැම දෙනා ධර්ම ශ්‍රවණයේ කොට මේ කරුණ වටහා ගන්න. ඔබ පෘථග්ජන භාවය තුළ පමා වූ පුද්ගලයේ ඔබ හොඳ කෙනෙක් වෙන්න පුළුවනි, උගතෙක් වෙන්න පුළුවනි, පින් කරන කෙනෙක් වෙන්න පුළුවනි, ඥානලාභියෙක් වෙන්නත් පුළුවනි කැලේ ඉන්නවා. නමුත් පමත්තයි. එබැවින් සංස්කාරයන්ගේ අනිද්දුක්ඛානාත්මයේ සත්‍ය බව තේරුම් අරගෙන එසේ බලමින් ඔබේ ක්ලේශ ධර්මයන් ප්‍රහීණ කරන මාර්ගයේ යන්නට කල්පනා කරන්න. එවිට ඔබට අප්‍රමාද විහාරී සහ ප්‍රමාදය සම්පූර්ණ කරන අමත පදං මාර්ගයේ යන කෙනෙක් බවට පත් වෙනවා. ඒ තුලින් පමණයි මේ සත්‍යයට නිවන සැනසෙන දිවියක් ලබා දිය හැක්කේ. ඒ නිවීම සැනසීම අවස්ථය වන්නේ මරණින් මතු හෝ අනාගත බුදුවරයා ඉදිරියේ නොව දැන් ඔබට ගැටුමක්, ගැටලුවක්, අවුලක් තියෙන මොහොතේ ඒ ගැටුමට හේතුව ඉවත් කර ගැනීම තුළින් ගැටුමක් නැතුව ජීවත් විය හැකියි. ඒ මොහොතේ සාක්ෂාත් වෙන දෙයක් මේ නිවීම කියන එක ඇරුණාම නිවීම කියලා ලොකු දෙයක් එකවර ලැබෙන්නේ නැහැ. ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය මේ වශයෙන් වෙනවා නම් එතන නිවන තියෙන බව ඔබට වැටහෙවි. එසේ කර ගැනීම සඳහා මෙම ධර්මානුශාසනාව පාදක කොට ගන්නා ලෙස මතක් කරමි. මෙම ධර්මදේශනාවෙන් පැහැදිලි කළා වූ කරුණ තේරුම් ගැනීමට ඔබ උත්සාහ කරන ලෙස මතක් කරමි. ඔබත් ඔබ ජීවත් වන ස්ථාවරයේ යුතුයකම් ඉටු කරමින් පැහැර නොහැර මේ ප්‍රමත්ත බඳුන්ගෙන් නිදී අප්‍රමාදී පුද්ගලයෙක් බවට පත් වී ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පුදන තිලෝගුරු බුදු පියාණන් වහන්සේට කර හැකි උතුම්ම පූජාව පවත්වන්නා වූ ප්‍රතිපත්තිකාමී මිනිසෙක් බවට පත් වීමට, සම්බුද්ධ ශාසනය බබලවන පුද්ගලයෙක් බවට පත් වීමට ඔබට මෙම ධර්මානුශාසනාව උපයෝගී වේවා, හේතු ආසනා වේවා කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් ධර්මානුශාසනාව මෙපමණකින් අවසන් කරනු ලබනවා. ආකාශත්ථා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤංතං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා සෑම දිනාටම තෙරුවන් සරණයි. අද ධර්මදේශනාවේ අනුග්‍රහක බෞතුන් පිළිබඳව පැහැදිලි කරන්න ඕන. 2016 මාර්තු මාස 26 වෙනි සෙනසුරාදා උදෑසන 8:30 සිට හවස 3 දක්වා පුසලසි පුණ්‍යෝදාරාම විහාරස්ථානයේදී පවත්වන ලද මාසික දහම් හමුවට සහභාගී වූ සදහැතියන්ගේ සදහැපර දායකත්වයෙන් ධර්මශ්‍රවණය කරනු ලබන ලෝකවාසී සියලු බෞද්ධ ජනතාවට දහම් මැස පහළ කර ගැනීම සඳහා මෙම ධර්මානුශාසනාව හේතු වේවා යන ප්‍රාර්ථනය. අනුග්‍රහක බවතුන්ට දහම් මැස පැහැදීම සඳහා මෙම අනුග්‍රහක දායකත්වයේ හේතු ආසනාවේ යන ප්‍රාර්ථනය දේශකින් වහන්සේ විසිනුත් කරනු ලබනවා. ඒ අනුව මේ අරමුණ සඵල කර ගැනීම සඳහා මෙම ධර්මානුශාසනාවන් උපයෝගී වේවා කියන ප්‍රාර්ථනය කරමින් සමට තෙරුවන් සරණපතමින් අපනිහඬ වේ. සදහවතුනි, අද දින පැවැත්වූ ධර්මදේශනයේ ධර්මානුශාසනා පැවැත්වූ දේශකයන් වහන්සේ කෑගල්ල පුස්සල්ල ශ්‍රී පුණ්‍යෝදා රාමාධිපති පූජ්‍යපාද බිලිගල මීමුරේ ධම්මවංශ ගෞරවණීය ස්වාමින් වහන්සේ